ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ආමාවචර කප්පේ ඉක්මවා රූපාවචර සත්‍යේ විහාර රාගයේ සත්‍යේ අරූප සමාපatti රාගයේ සත්‍යේ කරේ. මේින්ද නරකෙන්නේ නැහැ. අනතුරුකේ උසස් බුල කර්මයේ ප්‍රාසීනේ සෝවාන් සකදාගාන අනාගාම අරිහත් මාර්ගඵල ප්‍රතිලාභයේ සහ භෝධියේ ප්‍රසේ භෝධියේ ලෝකුරා අනිසංකෝචී සුතම්. එනිසා සිතේක සංවිස්රණය වෙන සංයෝගවල මේ ධර්මතාවන්ගේ අපි එනිසවියෙත්. ඒක තමයි මේ සත්‍යක මනුලක්කේ. ඒවන් සත්‍යක මනුලක්කේ. සිත ආරක්ෂා කරන්න කියන කොටසදී. සිත හා සංයෝගක වෙන දුක්ඛාක දෙරදෙල ඉතිසුළු රසුළු නිංගෙත් ආරණදායක දේශිත කරන ධර්මතාවන්ගේ සිත හදගන්න. ඒක දෙවියන් මහත් කියලා ගමන කොහොම මාර්ගය අනුකූලද කියලා.

කොරකල් ගල් කියලා මේ යත්නයේ පිළිවෙල. මේ ප්‍රශ්නේ ගැන විශ්ලේෂණ කළා. විශ්ලේෂණ කරනකොට මේ කියන සංග්‍රහයේ සාකාවක් කියන්නේ දෙස්කේ කියන්නේ අම්බලගේ මේ කුමාරයේ පුරාණයේද මේකේ කතාවක් එතුණත් සොය ගල් මේ දැනුහාන ප්‍රත්‍යක් කාර්යයේ දැක්ක හැටි නුනා. කත්තේ මේ කාර් කුමාරයන් කියන වචන දෙසේලා සම්පූර්ණ කිරුළු දෙපාර්තයක් ගන්නපත් කිරෙන්නේ නැතුව ඉත කියාගන්න කෙනෙක් ගමන් කරන්නේ යන්නේද ඒ වගේ සමාගයේ දෙද මේ රෝගීන්ව ගොරන්නට විශේෂයන් කෙරේ රෝගීන්ව සංකප්පය ලැබෙන විට ඒක ආර්ථික කරගන්න ඕන වෙනකන් දෙයක් කන්නේ ආවනා ඒකත් ඒකත් සමානයි එකේ සමතුලිතතාවය ලැබීමේදී අපේ සිත අපේ සිතට ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම දැනුම් සුලං සුලං ගන්න දැනුවා ඒකේ එකක් ගන්න ඉස්සුවක් නැහැ නමුත් අර බෝධිසත්ව කුමාරයන් වහන්සේ වැඩකට නොගලා ඒ අනුර සෝපත්‍රයෙන් ගමහා අමනුෂ්‍ය කාංකාර දැක්කෙන් ගමන් කරේ නම් ඡේද ඒකේ ප්‍රතිලවන කණු දිනවල ඒ දිව කාය දිනවල ඒ මසුරම් දිනවල අප්‍රමහාන දීගේ සමාන සංකප්ප ඒ සමාන පරිපකාම සංකප්ප නිදීනවගේ ආරක්ෂාවේ සුවාංශය කරනවා. ඒ සිගේ මුදල් කාර්යයේ දීපාංගතාවක ඒකාත්මයේ අරමුණක් නැහැ. එන්නේ මේ කාර්යවලට උපදාරණ කරලා දෙනවා. කොහොමද මේ කාර්යයේ බලාපොරොත්තුාර්ගණයෙන් බැහැර යන්නේ? ඒ සතිය දිනුවක් හරි අදිනු වල තමයි යන්නේ. ඒ සතිය තමයි කියලා වීර්යය. සතිය තමයි කියලා නුවණ. ඒ වීර්යය නුවණ ඒක මොකක්ද කියලා කියනවා ඒ ආග්‍රතා. ඒ පුරවවක් තියෙනවා. ඒ වීර්යය නුවණ සමාජය ඒක ආග්‍රතා. ඒවා අපි උදේ දහාවෙ ඉන්නකොට අවදීන් කෙනෙකුට සතිය මොනවද බලන්නේ. බලමුකෝසකේ මේ නුගතනේ අර කාර්යමුදේ සතිය හිටියානේ කරින්නේ මේ හේනන්නේ නැහැ. එතනම අපිට පුළුවන් වෙනවා අර අත්තවක් පුරා කාර්ක භාවක කියන්නේ කියලා කරගෙන ගොස් ආදී කරේ ගෝසත් පුරාණ කාර්යයේ පාඩියේ අපටගේ ධර්ම කාර්යය කාර්යක නරසේ ලබාගත් ධර්ම කාර්යය ඒකෙන් තමයි වාදයේ හැටේ ඒ වගේ තියෙනවා. තවත් කීකින් වෙනවා නම් ඊමකෝ අත්කෝකෝ වාදයේ සිට පැකේ. අහතර නැගින්න ප්‍රයත්න කරනවා උසස්. අහතර නැගින්න උසස් ප්‍රයත්න කරනවා අහතර නැංගන් පැකේ මහසේ ප්‍රයත්න. ඒ අහතර නැගින්න ගන්න උසස්ය වගේ තමයි ඒ කුසල ආරම්භයට නැත්නම් භාවනා ආරම්භයට සිට නැගින්න පිටන්නේ. දෝනීර විචාරය අර පක්ෂය අහසේ සුවසේ හැදෙන ආකාරය අහසේ තරලාපියාගේ කොරිතේ මහතේ අහතර නැගිට තමයි මහති ගන්නෙ ඒ වගේ එකක් විචාර වෙන හැදේ හැදේවා තවත් නාතරයක් වෙනවා නම් ගන්හාවක තේ මහේලාගේ නාමයක් තියෙනවා ගහනාගේ ධර්මකොතක තවත් ඒ නාම නාමයක් තියෙනවා කොට ගන්හාවට මහරන් කියනකොට නාම කරනකොට ඒ වගේ විචාරය. ඊළඟට රාමයන් කරනවා වගේ තමයි විචාරය. කොට විචාරයේ විචාරයේ කියන්නේ හැබැයි ඒ විචාරයක් නෑ. ඒ චින්ත සමාධියක් උදවා ගන්න. අර කාමාවචර සත්‍ය කියන්නේ පරිකරම සමාධියේ උපචාර සමාධියේ නැගිට. උපචාර සමාධියේ අර්පණා සමාධියේ නැගිටු ඒ පහළ වෙන ධ්‍යානාංග පහ කාමාවචර සිටිකයි. උපචාර කරන කාමාවචර ධාර්මික. ඒ කාමාවචර ධාර්මික භාංග සත්‍ය වෙනවානේ. ඉතේ ඒකේකරන භාංග සත්‍ය වෙනවා. එයාටත් ඒ අනුව සංඝාරක කාණීති පහරේන උපචාර සමාධි තයි. හැබැයි ඉන්ද්‍රාවේදී ඒ භාංග සත්‍ය වල බැරි වරි වර වෙනස් වෙනස් සුළුයි. ඒක උදිතේක ධානාන් බලගත නැහැ. නමුත් මේ ප්‍රථම ධානාදී ඉදිරි ධාන රක්ෂාවේ ලැබෙන ධානාංග පහ බොහෝ බලගතේ. බොහෝ බලගතේ. ඒවා රූපාවචර මහග්ගක ත්‍ත්වයකට කියනවා. සාමාන්‍ය ත්‍ත්වයක මහග්ගක ත්‍ත්වයකට කියනවා. එතකොට මහග්ගක බාලකත් කියනවා. අර කුසල විචාරක කුසල විචාරේ කුසල ප්‍රීති කුසල සුඛය කුසල ඒකාග්‍රතා බොහෝ බලගතේ. මේ ධානාංග පහට හතරෙන් ධර්ම තමයි නිවර්ණ කියයි. කාමච්ඡන්ද ව්‍යාපාද කීලමිත උච්ඡත් කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ සහ ධ්‍යානාංග පහක පතරයි. ඒ ධ්‍යානාංග පහෙන් තමයි කාමච්ඡන්දයේ නිවෙන අත්තරන්නේ. එතකොට දැන් අපි හිතමු ධ්‍යාන චිත්ත වේදවත් කියලා ධ්‍යාන චිත්ත වේද ප්‍රථම ධ්‍යාන චිත්ත වේද කියලා හිතුවොත් ප්‍රථම ධ්‍යාන චිත්ත වේද ලැබෙන්නේ ඉතින් උපචාර සමාධිය ලැබුණා. උපචාර සමාධිය අර වගේම ධ්‍යානාංග පහේ යුක්ත නීවරණයන්ගෙන් තොර වූ සමාධියක් පාමවචරය. ඒ සමාධිය ප්‍රලතුම උපචාරක පැත්ත වෙලා මනෝද්වාරා වශයෙන් උපත් පහළ වෙනවා. ඒ මනෝද්වාරා වශයෙන් චිත්ත කලතුරුව පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූතියා ජලන් හතරක් පහළ වෙනවා. ඒවා සෝමදාස සාගත වූන ඥාන සංප්‍රයුක්ත වූ සසංකාරක වූ චිත්ත කරා. ඒ චිත් හතරේද තියෙනවා ප්‍රථම ධ්‍යානයේ අවස්ථාව දැරිය පූර්ව භාග ගමන් දැරිය. එතන තියෙනවා සාසන ධර්ම 33ක් තියෙනවා දැරිය. ඒ කියන්නේ අනි සමාන සාසික 13 තියෙනවා. සෝමල සාදාන 19 තියෙනවා. සත්වන උදේජය. එතන 33. මේ 33 හරිතේන විතරක විචාර ප්‍රේත සුඛ ඒකාග්‍රතා මහමත්ය. එතකොට දෙවිදි ඒ පරිසංග සිද්දක වාරා බලගතේ උපකාරය. උපකාරක වාරා බලගතේ අනුභව සිද්ද. අනුභවක වාරා බලගතේ ගෝත්‍ර දෝෂිත. ඒ විහානයට පූර්වයේ ලැබෙන ජනල් හතර. පරිසාරම උපකාර අනුභව ගෝත්‍ර. පරිසාරමකේ විහානයේ ජනල්කේ ශක්තිය ඒ දෙවිදිට ලැබෙනවා. ඒක උපකාරකේ කරන දෙගුණයක් බලගතේ. උපකාරකිතේ ධාර්මිකයේ තියෙන ශක්තිය අනුලෝමසිත ලැබෙනවා. ඒක කුරුකෝලයන් බලගත්තේ. අනුලෝමසිතේ ශක්තිය ගෝත්‍ර ගෝෂිත ලැබෙනවා. ඒ අතර ගුණයක් ශක්තිය විතරයි. පරිකාරමකයන්ු හරියට අපි දැන් කුරුකෝලකේ කියනවනේ ඒ වගේ තත්ත්වයක්. හරියට කුරුකෝලකේ කියලා. ඒ පරිකාරමසිතින් කරන්නේ ප්‍රතිභාග නිවෙත් අනුගුණ කිරීම. ඊළඟට උපකාරකිතේ කියන්නේ ධර්මයන් සමුසවත්තා. ඒකල කියන්නේ ධ්‍යාන ඒකී උපචාරය. අර මුලින් කුණ උපචාරය ආමාත්‍ය ජනසිත උපචාරයයි. දැන් මේ කියන්නේ මහාගත ජනසිත උපචාරයයි. ඔය උන්වහන්සේ කරන කාමාවචර තමයි. කාමාවචර මහා කුසලයන් ජනන්නේ ඊළඟ උපචාර. ඊළඟට අනුතෝ. අනුතෝ කියන්නේ ධ්‍යාන ආයතනාත් අනුලෝකාත්‍ර සිත. ඊළඟට ගෝත්‍රෝ. අර ආමාත්‍ය ගෝත්‍රය පරිභාණය කරගෙන මහත්ක ගෝත්‍රයේ තීර නගර පිට තමයි ගෝත්‍රකෝ. හදන් මේ සිත් සතරන කාමාවචරයි. කාමාවචරේ මහා කුසලස සතර. ජනස සතර. ඊයෙර තමයි අර්පණාති කාපී කෝ ප්‍රථම ඥාන අර්පණාවදී. ප්‍රථම ඥාන අර්පණාව එන්නේ ලැබුණු පරිකාරණ උපචාර අනුමෝම ගෝත්‍රකෝ කියන සිත් හතරක සමානව ඡායතන කර්මයන් සම්පූර්ණ වෙනවා. සතරේ මේ සිත් තමයි මහත්ක සිත්. ඒක මුලින්ම ආමාවචරයි. ආවර්ජනාකතා පරිකාරණිකා ආන්දෝලන ගෝත්‍ර වූ ජනාංගේ හතරක් පහම ආමාවචරයි. මේකේ ප්‍රථම ධ්‍යානසිත උපාතයම හග්ගතයි. ඒකට ඒකේ දෙන්නා වූ අනි සමාන කායික ධර්ම 13 මෙලා මහග්ගතයි. සෝමල පාදවල 19 මහග්ගතයි. සංඉන්ද්‍රිය මහග්ගතයි. ඒ ඥානසිත මහග්ගතයි. ඒක මේ මහග්ගත වූ ඒ ප්‍රථම ධ්‍යානසිතේ තියෙන විකාරක විචාර වේති සුඛ ඒකාග්‍රතා පහ තමයි ධ්‍යාන කියලා තමයි ලබන්නේ. අනිත්‍යක ධර්ම නෙමෙයි. ඒක ශාසන ධර්ම 27 28 ධර්ම ලබාගන්නවා ධර්ම සම්ප්‍රයුක්ත ධර්ම කියන්නේ මේ පහයි මේ පස්සේ ඇවිල්ලා තමයි අතිභාව නිමිත්ත ඉරිතුම බලයි අතිභාව නිමිත්ත හරියට බලාගෙන සිටින මේ පස්සේ ඒ පස්සේ ආගේ සානුකම්පිතව ඒකත් අර මුලින් සඳහන් කළා වගේ සල්පාත්‍රා කිසේ ධ්‍යානවල ඉංගුවක්වත් සැලෙන්නේ නැතුව දීර්ඝ මාර්ගය ගමන් කරන ස්මෘති සම්පන්න කෙනෙක් වාගේ යායක ගමන විදර්ශනාව. මේ විදර්ශනාව බොහෝම සියුම් ලෙස ජනරට අපිට ගන්න තියෙන ඇතුළත. විදර්ශනාව බොහෝම සියුම් වෙන්න තියෙන වැඩ වඩන වඩන. එතකොට දීකේ සුද්ධිය ප්‍රවදා දීකේ සුද්ධිය කියන නාම රූප පරිච්ඡේදය ප්‍රවදා පාටි පරිග්‍රහ ඥානසිය. පාටි පරිග්‍රහ ඥානතර සංකාරත්‍ය සුද්ධිය ප්‍රවදා උද්‍යාංගේ ඥානිය ඇති. බලවත් අධිෂ්ඨානයකින් ගමන් කරලා ගන්ධාර දේශ රටට පැමිණ උදාර සාහිත්‍යපත් වූ ඒ බෝධිසත්ව කුමාරයන් වහන්සේ අපට අපේ සිත මනාකීය මනානුවණින් ආරක්ෂා කර ගැනීම මේ කුල ධ්‍යාන සමාධි සමාපත්තිය බල උපදවාගන්න. එයින් ලැබෙන චිත්ත ආරෝපේ ධ්‍යාන ආරෝපේ ධ්‍යාන ආරෝපේ උදාර භාවනා වඩලා හරේ කුලසනාවතල පරිදීන කරහස් පංචේවත් කෙලෙසෙන් ජයගනිමු සතර මාර්ග සතර පරාල ප්‍රමයේ ඒ නොකියිරෝ දිශාවනම් අදෝ දිශාවනම් පුදු කසේනු දුනහරමතල්වාසේ සමින වදාළ සුදු දිශාවනම් අජර අජර අව්‍යාද අනුත් අසංත කදාක සංජාත වූ ඒ සාන්ත නිවාල ධාතු නෙමෙති ධර්මහා කියේ තමන අපට සැලකී ගන්න පුළුවන්. එනිසා බුදු පසේනු දුනහරමතල් වහන්සේලා කල්ප ගණන් අර්ථ දහස් ගණන් අර්ථ අසංකේ ගණන් උත්සාහවල් කියලා වැඩි ඒ මුල් ප්‍රතිපද මාර්ගයේ අපි මේ අනුගමනය කරනවා. අකටත්තේ මුඛෙන් කරනෝ පහළී වදාල් බුදු පසේනු දුනහරමතල් වහන්සේලාගේ අතීත ගුණානුභව බලෙන් අසීමිත පාරමිතානුභව බලෙන් අසීමිත සමාධියානුභව බලෙන් අනිසීමිත ප්‍රඥානුභව බලෙන් අපකට කටේ පිට සංකාන සමාධිගත වාට සමනාගල මේ සමාධිය තුළින් විපස්සනා ඥාන වැඩෙනි බලාපොරොත්තු වූ කුල්තරා දෝධිය එක්තරා දෝධියකට පත්වීමෙන් සාක්ෂාත් කටයුතු සාන්ත ලෝකෝත්තර නිවන්සුව සාක්ෂාත් කර ගැනීම කෙරෙහි ඒ ප්‍රාසන ප්‍රතිපදිතා දෝ මාර්ගයේ ඒ ප්‍රාසනා වේවා කියා ප්‍රාසනා සබාලනි. අද දවසේ උදේ අලියම තුනයි මේ පතර මේ ප්‍රාසනා සබාලනි. අද දවසේ උදේ අලියම තුනයි මේ පතර මේ වෙන පුරුකවත් කරලා මේ සත්‍ය සංඛාරය ලෝකයේ තියෙන දුර්ගෝසාවෝ සාර්ථකයි සම්මා සම්බුදාන වහන්සේගේ දීපාදපත් පූජාවක් වේවා. සකාරියාත්මක නවෝත්‍රා ධර්ම දාපේ දිනේ ධර්ම පූජාවක් වේවා. ස්ථාරකෝත්තර ආරි මහා සංඝ රත්නයේ දිනේ සංඝගත දක්ෂිණා පූජාවක් වේවා. කල්‍යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලා දිනේ ගුරු පූජාවක් පාඨපත් වේවා. ඒකයේ දෙවියන් සම්මුද සාසනේ නැතේනාරු 5000 කුලලේ කාල මාර්ග කාලාමේ කාලයේ අනුරදීත කමිනුක අපේ පුත්පත්යේ දේතු වේවා. එවාගේ නොකනමින නොදාවත්තාස්තුමාගේ ගිරුවර බඳ මිත්‍රා විනාසෝ අපට සිව්පස්යෙන් උපකාරණයේ සිට අභාවත්තා ප්‍රදායක කාරකාදී සම්පත ගෝසෙන් මේ ස්ථානයේ දෙහිතා දාදෝ සුරල පත්නාරත්න ආස්මයන් ඒ ආදි කෘතුමා නංගත් කන්නෝගේ දායක පිළිතුරට මේ කුසල සංස්කාරයේ අත්පත්ති ඒ සනදනාට දේතෝ බෝධියාට වදිනු කෝතර නිවස්සු සාක්ෂාත් වේවා. සාසුන ආරක්ෂක ලෝකපාල සාත්මාරච්ච විචේත මණ්ඩලේ සාදරයෙන් මෙකින් අනුමෝදන් අපට තව තවත් උපසතනේ උසක් ප්‍රතිපත්ති පුරා ගන්නට ආරක්ෂා සංවිධානද සලසා දෙත්වා තතු ගෝවි වලින් සාන්ත නිවස්සු ලබත්වා. එක අදිට නදන සෑල සත්‍යයකත් අවේකී ප්‍රතම් භාගය දක්වා වූද ආකසුන් දස දිශා වාසී දස සංස්කාරකල කෙරලක්වත් දක්වන අනන්ත කර්මාල සත්‍ය වාසී වූ සකල සත්‍ය ප්‍රජාවට අපරස්තරවත් කුසල සම්භාරයක් පැතුමින ඒ සවනනාටද පැතුව බෝධි වලින් සාල්ප ලෝකෝ ශ්‍රේණිවසු අත්පත් වේවා. ලැත භාගය අපට සිවතාසේ උපෝපකාර කර චතරවත් කාර්යකාරකාවේ සත්පුරුසේ නැතත් ඊවත් දෙන්නත් මේ මාතෘප්‍රාගේ සෑම දිනාටත් උපක්කාරක උපකාරක සෑම දිනාටත් මේ කුසල් බලේ කාරුණාරෝගී සංකත්තා ධාන මාර්ගකල් විදුවාරි සංකත් අත්පත් වේවා. අපට මේ විදිහේ ඒකෘතේ සාහස බ්‍රහ්මචාරියාවක් පුරාගණීවක තිහිත ආධාර වී අපවත් කියලා දාලා තිබුණේ හෝකාත් අයිමාන් කියන වහන්සේ ප්‍රධාන සාතන කාර්ගාවේ සිට සංඝ පිටුන් වහන්සේලාට මේ කුසල සංඛාරද්දත් ඒක කාර්යෝ දුක්පත්තේ සුදල් ගෝධීකේ අනාම අනිවාසය සාක්ෂාත් වේවා ප්‍රාණියකට නිතර වූ කුතාලීව සිටින කල්යාණ මිත්‍රයෙක් මාතල් මහා කාමිකයන්ව මෙලෙවිඥාගෙන පන්දවිඥාගෙන කෙලවකට වූ සංගෝධීකේ අදරාමර සාන්තේ සමාම සංවර්ධෝකේ දේවි වාසනාවේ මාත්‍යනිවාසව ප්‍රාර්ථනා කරනවා.